අපි ගිය පළාත්සභා මැතිවරණයේ 325 මේ දිස්ත්‍රික්කයේ දිනුවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාවෙන් පස්සේ මේ ප්‍රමාණය අනිවාර්යෙන් 105ට වැඩි වෙන්න ඕනේ. 105ට වැඩි ජනමතයක් එක්ක අපේ පාර්ලිමේන්තුවට ගිය පාර ගියේ 10.5යි මේ පාර 12.3 කරගන්න අපිට වැඩපිළිවෙල සකස් කරගන්න ඕනේ. මම දැක අකිල වැජ්කාරිය සම්මාත්‍ය කියලා දිනවා මේ මහින්ද රාජපක්ෂ මහත්තයව පරද්දනවායි කියලා. මෙයාලව පරද්දන්න මහින්ද රාජපක්ෂ මහත්තයා මේ ඉන්න ඕනේ නැහැ. අපි පරද්දලා ඉවර කරලා තින්නේ යාළුවෝ. මහින්ද රාජපක්ෂ මහත්තයා නිකන් කියලා අතුල්සභාවම ඇති. ඒක නිසා ඒක ගැන කතා කරන්න ඕන නැහැ. අපි යාළුවෝ පරද්දලා දිනවා 300,000 ගණන් වලින් 102,000 ගිය පාරත් 82,000 පරද්දලා. සිංහ පූජොත් එක්ක කරන්න වෙන්නේ නැහැ නේ.